ජනවාරි මාස 22 වෙනිදා ඩීසල් 114.4කින් පෙට්‍රෝල් 122කින් භූමි තෙල් 120කින් නැවතත් අපි රුපියල් 6කින් භූමි තෙල් අඩු කරා. ඒ වැඩේ ඒ ආකාරයෙන්ම කරලා තියෙනවා. දැන් මෙතන යම් කිසි දෙයක් සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ අර හෙජින් ගනුදෙනුව නිසා අති විශාල පාඩුවක් රජය ලබනවා. අපි තව වෙනකොටවත් දන්නේ නැහැ මුළු ප්‍රමාණය අපේ රට කොච්චර විදේශික ඒ බැංකු වලට ගෙවන්න තියෙනවද කියලා ඒ විශ්ලේෂණත් අපි කරගෙන යනවා. ඒ හෙජින් ගනුදෙනුව නිසා අති විශාල කෝටි ගානක පාඩුවක් සිද්ධ වුණේ නැත්තම් අපිට තවත් මේ තෙල් මිල අඩු කරන්න තිබ්බායි කියන එක ජනතාව දැනගන්න ඕන.